වින් ලැජ්ජාවෙන් වගේ බලා හසරල් පාමින් සංගවාගෙන ආදර ඇඟුමන් දිගැසි වගේ මගේ සිතත් මට නොදැනි දැනුනා ඔබ කෙරේ දවසක් මන් නොපැතු මොහොතෙක ඔබ මට හමුුවී සංගවා සිටි ආදර හැඟුමන් යළිපු බූදිවුණි හැකිනම් මට පවසන්න සිතෙහි සිතුවිලි පහදෙනවා නම් රැකගන්නම් මාදිවිතුරා දෙනෙත් අගින් බලාහොරෙන් පෑසිනාමුවින් ලැජ්ජාවෙන් වගේ බලා හසරල් පාමින් සංගවාගෙන ආදර හැඟුමන් දිගැසි වගේ මගේ සිතත් මට නොදැනින් පැඳුනා ඔබ කෙරේ සිතු පැතුමන් පිබිදුණු හැඟුමන් සිත තුළ සිරවී දැක ඔබ මගේ සිත ගොළු වී ඇති බව ඔබ නොදනී දුවට පමණක් බෑ මසිතේ ඇති අඩුව පුරවන්න සඳු වෙලා ඔබ මගේ ලොවේ සැමදාම පායන්න දෙනෙත් අගින් බලාහොරෙන් පෑසිනාමුවින් ලැජ්ජාවෙන් වගේ බලා හසරල් පාමින් සංගවාගෙන ආදර හැඟුමන් දිගැසි වගේ මගේ සිතත් මට නොදැනි පැඳුනා